ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ඔබ හැම දෙනාම අද දින විහාරස්ථාන රැස්වලා ඊටම වටිනා ආනිසංසදායි පින්කමක් සිදු කරලා අවසන් වෙච්ච මොහොතෙහි සිදකලාව පින්කමෙහි ප්‍රධාන බලාපොරොත්තුව හැටියට එමියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ මේ දානය පූජා කළේ මහා සංඝරත්නය වෙනුවෙන්, ස්වාමීන් වහන්සේල වෙනුවෙන් අප යමක් පූජා කරනකොට ඒක අපි පූජා කරන්නේ සංඝ සතුකොට, ඒ කියන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙනමක් වෙනුවෙන් නෙවෙයි. ඉමන් බික්ඛං බික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරනකොට එදා බුදුරජාණන් වහන්සේගේ සමය වැඩ සිටියේ ඒ සරුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ පටන් අතීතයේ වැඩ සිටියේ වර්තමානයේ ලෝක පුරා වැඩ සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වෙන කියන මේ තුන් කාලයටමයි මේ මහා සංඝරත්නය වෙනුවෙනුයි අපේ දානේ පූජා කරන්නේ. ඉතින් ඒ සිතවිල්ලෙන් යමක් පූජා කරනකොට අපට අප්‍රමාණ පින් සිතවිලි සිතේ පහළ වෙනවා. ඉතින් මේ කුසලයේ අපි මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරවන්නේ. ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කිරීමෙන් අප ලබන ප්‍රධාන සමානිසංශයක් තමයි ධර්ම ශ්‍රවණය කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඔබ සාමාන්‍යයෙන් සතෙකුට කැම ටිකක් දුන්නත්, එහෙම නැත්නම් දුගී මගේ යාජකාදීන්ට දුන්නත් පිනක් සිද්ධ වෙනවා. නමුත් එහි ආනිසංශ ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ තුල තියෙන ගුණය මත විතරයි. නමුත් ස්වාමීන් වහන්සේලාට යමක් පූජා කිරීමේදී ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ ගුණයට කරන ගුණ පූජාවක් නිසා සංඝසතු දානමය පින්කමක ඉහළම ආනිසංශ ලැබෙන අතර ස්වාමීන් වහන්සේලා විසින් ධර්ම ශ්‍රවණය කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශ බලන විට ඉතාම පැහැදිලි කාරණයක් තමයි ඒ ධර්මය අපට මෙලව ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නටත්, පරලෝ ජීවිතයේ සුගතිගාමි වෙන්නටත්, ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය ලබන්නට, නැත්නම් දුකෙන් නිදහස් වෙන්නටත් මාර්ගය දේශනා කළ තියෙනවා. අන්නේ ධම්මගේදී අපකරණ පින වඩාත්ම ශක්තිමත් කරන ආකාරයයි බුදුහාඳුර අපට විශේෂයෙන් පැහැදිලි කළේ. අප යමක් පූජා කරනකොට ඒ දානේ ඉතාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමින්, කම්පල අදහගෙන ඒක පූජා කරන්නට ඕන. ඒ වගේමයි තමන් දීපු දානය නිතර නිතර සිහිපත් කරන්නට ඕන. එතකොට තමයි ඒකේ කුසලයේ තවත් වැඩි වෙන්නේ. දානය දානයක් පමණක් නෙවෙයි, ඒ දානේ ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. ඒ දීපු දාන ගැන නිතර නිතර හිතන්නට ඕන. තමන් අම්මට තාත්තට සැලකුවා නම්, අසරණයට පිහිටුණා නම්, ළමයින්ට උදව් උපකාර කළා තියෙනවා නම්, ස්වාමීන් වහන්සේලාට දාන ආදිය පූජා කළා තියෙනවා නම්, භාවනා කරන ස්වාමීන් වහන්සේලාට පහසුකම් ආදිය සපයලා තියෙනවා නම්, ඒ කාරණා නිතර නිතර සිහිපත් කරන්නට ඕන. අපේ අතීතයේ හිටපු අය පින්පත කියලා ලෙල් තිබෙකනේ, ඒක නිතර මතක් කරනකොට ඒ කුසලයේ තමයි දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි, දානය ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. දානය දානයක් විතරක් නෙවෙයි, ඒක භාවනාවක් විදිහට දේශනා කළා. අපි එක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන අපි දීපු දානයක් මතක් කළා. ඒ දාන අතුරෙන් ඊටාම තමන්ගේ හිතට හොඳට වැදිච්ච පින්කමක් මතක් කරගන්නට ඕන. ඒකම අපට හිත සමාධිමත් කරගන්නට භාවනා කමටහනක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ සමහර ලෙඩ සුව කරනකොට ලෙඩ වෙච්ච අයගේ ඇතැමිට හීලින් වලින් ලෙඩ සුව කරන අවස්ථාවේදී ඒ රෝගියාට කියනවා ඔබ කරපු හොඳ පින්කමක් මතක් කරගන්න කියලා. අන්නේ සිතවිල්ලේ ඔහුගේ මනස තියලා තමයි අර කායික නිරෝගී භාවයත් ලබාගන්නේ. එනිසා මේක ඉතාම වැදගත් කාරණයක්. අප දෙන දාණය ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. ඒ වගේම අපි සීලයක් රකිනවා නම්, පංචශීල, අටශීල ආදී සීල රකිනවා නම්, ඒ තමයි රකින සීල ගැන නිතර සිහි කරන්නට ඕන. ඒ සීලේ අඩංගු කරුණ මෙනෙහි කරනකොට ඒකත් භාවනාවක් බවට පත් වෙනවා. ඒකට කියන්නේ සීලානුසති භාවනාව කියලා. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරනවා නම් ඒ සරුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරන්න ඕන. උන්වහන්සේලා කොච්චර කැපවීමක් කළද, මේ පැවිදි වෙලා හිටියේ කොච්චර ගුණ තිබුණද, උන්වහන්සේලා කොච්චර සේවයක් ලෝකෙට කළාද, ඒ ගැන හිතනකොට ඒකත් අපට හිත සමාධිමත් කරගන්න භාවනාවක් වෙනවා. ඒකට කියන්නේ සංඝානුසති භාවනාවක් කියලා. සෝපටිපන්න, උජුපටිපන්න ආදී ගුණ සිහිපත් කිරීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පැවැත්වීම එක අතකින් දානයක්, සම්බුද්ධ පූජාවක්. ඒ බුද්ධ පූජාව කරන අවස්ථාවේදී අපට බුදුගුණ සිහිපත් කරනවා නම්, සහ පස්සෙත් අපි බුදුහාඳුරෙනින් දානය පූජා කළා. උන්වහන්සේගේ තුල මේ අරහං ආදී බුදුගුණ තිබුණා කියලා සිහිපත් කරනකොට ඒක බුද්ධ පූජාව විතරක් නෙවෙයි, ඒක බුද්ධ හනසති භානාවක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අප කරන දාන, සීල, භාවනා, බුද්ධ පූජා මේ හැම දෙයකම තුරම අපට හිත සමාධිමත් කරගන්න පුළුවන් වුණොත් තමයි අපි කරන මේ පින්කම්වල ආනිසංස වඩාත් වැඩි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මුළු ජීවිත කාලය පුරාම අපේ ජීවිත පිනෙන් පිරීලා හිත සතුටෙන් ජීවත් වන්නට මේක අපට ආනිසංසයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මරණය මතු ජීවිතය සුගතිගාමි වෙන්නටත් අපට මේක හේතුවක් වෙනවා. අපි ඊළඟ ආත්ම භාවයේ සුගතිගාමි වීම කියන එක තීරණය වන්නේ අපි දවසට වැඩිපුර වාරයක් කොමක් ගැනද හිතන්නේ කියන කාරණය. තමන්ම බලන්න තමන්ගේ මනස වැඩිපුර කුසලයේ පැත්තේද තියෙන්නේ නැත්නම් කුසලයෙන් බැහැර වෙලාද තියෙන්නේ කියලා. එතකොට අපි දීපු දානයම්, රැකපු සීලයම්, අනිත් අයට කරපු උදව්පකාර, සම්බුද්ධ පූජා, ඒ වගේම බුද්ධ ධම්ම සංඝ ගැන තෙරුවන, මෙන්න මේ කරුණු දවසට වැඩිපුර වාරයක් මතකෙට එනවා නම්, සිහිපත් වෙනවා නම්, ඒ කියන්නේ අපට මරණයෙන් පස්සේ ජීවිතය ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. අපි මරණාසන්න මොහොතේ අපට මේ කාරණේ තමයි මතක් වෙන්නේ. බොහෝ දෙනාට පරලෝ ජීවිතය ගැන සැකයක් ඇති වෙන්නේ ඇයි? ලොකු පින්කම් කරනවා, කලාටේ පින්කම් කරන වෙලාවේදී වියදම් කළාට ඊට පස්සේ පින්කම ගැන ඇයි හිතන්නේ නැහැ? ඒ විතරක් නෙවෙයි, ඒ පින්කම ශ්‍රද්ධාවෙන් සහ ඊටම සත්භාවයෙන් කරන අවස්ථා අඩුයි. ඇතැමිට පින්කමක් කළත් ඒකෙන් තමන්ට කීර්තිය, මාන්නය ඒව වැඩි කරගන්න තමයි කරන්නේ. එතකොට අර පින්කමේ තියෙන ශක්තිය ආනිසංස අඩු වෙනවා. එනිසා අපි පින්කමක් අවංකව, නිවැරදිව, සත්භාවයෙන් කම්පල අදහගෙන කළා විතරක් නෙවෙයි, කරාට පස්සෙත් වැඩි වාර ගණන් හිතනවා නම් අපේ ජීවිතේ හුඟා දුරට මේ කුසලියත් එක පවත්වා ගන්නට අපිට ඒක පුළුවන්කම තියෙනවා. ඒකෙන් තමන්ගේ ජීවිතේ සතුට වැඩි කරගන්නට ඒක හේතු වාසනා වෙනවා. ඒ විතරක් නෙවෙයි, මරණ මතු ජීවිතය ගැන අපට අමුතුවෙන් බියක් ඇති වෙන දෙයක් නැහැ, අමුතුවෙන් සැලසුම් කරන දෙයක් නැහැ. මේ යන විදියටම තමයි ඊළඟ ආත්ම භාවයේ ඒ මට්ටම රැඳෙන්නේ. ඉතින් අපි නිතරම ඒ මානසිකත්වය වැඩි දියුණු කරගන්නට උත්සාහ ගන්නට ඕන. ඊතර අනෙත් දේ තමයි දුක ඇතිවීම සහ දුකේ නිදහස් වීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නිතර අපි මෙනෙහි කරන්නට ඕන. අප යමක් දෙස බලන විට, යමක් ඇහෙනකොට, යමක් අපට මතක් කරනකොට අපට නිතරම හිතෙන්නේ මේ බාහිර තියෙන ලෝකය අපට පේන්නේ කියලා. දැන් මේ මොහොතේ ඔබ යමක් දකිනවා නම් මේ මොහොතේම දකින දේ අපට පේන්නේ කියලා තමයි හිතෙන්නේ. ඇත්තටම අපට මේ පේන්නේ මේට ඉතාම සල්ප මොහොතකට කලින් අපි ඇසෙන් කනින් ග්‍රහණය කරපු දේ නිරුද්ධ වෙලා මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. අපි හිතනවා නම් මේ මොහොතේම දේ අපට පේන්නේ කියලා, මේ මොහොතේම ලෝකේ අපට මේ දැනෙන්නේ කියලා හිතනවා නම් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ලෝකයක් නැහැ කියලා කියන්නේ මේ මොහොතේ කන්ටැක්ට් වෙන ලෝකයක් තියෙනවා. හැබැයි ඒ ලෝකය නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි මේ මනෝවිඤ්ඤාණය මේක ග්‍රහණය කරගන්නේ. එතකොට මේ මොහොතේම තියෙන ලෝකය කියලා අපි හිතුවටින් අපි ඉන්නේ භවය තුළ, අවිද්‍යාව තුළ. මේ භවය කියන්නේ මෙන්න මේකට. මේ භවයට අනුව තමයි නැවත උපත, භවපත්‍ය, ජාති කියන එක තීරණය වෙන්නේ. ජාතිපත්‍ය, ජරා මරණ, ඊට අරූප ජරා මරණ වලට යනවා. ඒතර භවය කියන්නේ, භව කියන්නේ බෝ කියන පාලි රූට් එකෙන් ධාතුවෙන් හැදෙන එක, වීම කියන එක ඉංග්‍රීසි වලින් බීන් කියන එක. අන්න ඒ ඇතිවීම කියන මට්ටමේ හිටියොත් ඒ කියන්නේ අපි මේ අවිජ්ජාපත්‍ය සංඛාරා කියන මේ සංසාර චක්‍රය තුල අපි මේ කරකැවෙන්නේ. ඒ තුල අපිට ඉඳගෙන පින්දාම් කරලා සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි ඒත් අපිට ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අවිජ්ජාපත්‍ය සංඛාරා කියන මේ සර්කල් එකෙන් මිදිලා අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ නිවන් මාගය දේශනා කළේ. අන්නේ නිවන් මාගයේදී අපි කොහොමද හිතන්නට ඕන? මේ ඇහැට රූපයක් පේනකොට, අපට යමක් මතක් වෙනකොට, ඔබේ ගෙදර, ඔබේ දරුවා, ඔබේ දෙමව්පියන්, මේ කවහරි දෙයක් මතක් වෙනකොට මේ මතක් වෙන්නේ දැන් තියෙන ලෝකයේ නෙවෙයි, ඒ කලින් තමන් එක්ස්පීරියන්ස් කරපු ලෝකය නිරුදුනාට පස්සේ තමන්ගේම මනෝවිඤ්ඤාණයෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන මෙන්න මේ මට්ටමෙන් තමයි තමන් මේක තේරුම් ගන්නේ කියන අවබෝධය ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ අධ්‍යක්ෂ රූපය මේ මොහොතේ නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට දකින්නට ඕන. මේ මොහොතේ ඔබ යම් කිසි දෙයක් දකිනකොටම මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපය මේ වෙලාවේ මගේ මනෝවිඤ්ඤාණයෙන් මේ දකින්න කියලා හිතුවොත් ඒ දකින මොහොතේ බාහිර ලෝකෙ නිදහස් වෙනවා. ඒ දකින මොහොතේ බාහිර ලෝකෙ නිදහස් වෙනවා කියන්නේ අපේ හිත කිසිඳු රූපයක් තුල බැසගෙන නැහැ. රූපය තුලින් හිත නිදහස් කරගත්තොත් ඒ කියන්නේ ජරා මරණ වලින් අපි නිදහස් වෙනවා. යම් කිසි රූපයක් තුල හිත බැසගෙන තියෙනවා නම් ඒ කියන්නේ ඒ රූපය වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මී යනකොට ඒ දුක් ටිකත් එක්කයි අපි ඉන්නේ. ඒ රූපයෙන් හිත නිදහස් කරගෙන අභ්‍යන්තර පැත්තේ, මනස පැත්තේ ඩිපෙන්ඩ් වෙලා නම් ඉන්නේ. මනස පැත්ත තුල අවබෝධයෙන් නම් ඉන්නේ. බාහිර රූපය වෙනස් වෙනකොට ඒ වෙනස් වීම තුලින් අපේ හිතේ දුකක් හටගන්නේ. අපි දන්නව මේ මොහොතේ බාහිර රූපය කියන්නේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච ලෝකයක්. තමා මේක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණයෙන්. ඒ මනෝවිඤ්ඤාණය පෙර නොතිබී හටගෙන හේතු නිසා මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා ඒ අවස්ථාවේදී තත්ත විපස්සති ඒ මොහොතේම විදර්ශනා කරන්න පුළුවන් වුණොත් අපි බාහිර රූපෙනුත් නිදහස් වෙනවා, අභ්‍යන්තර මනෝවිඤ්ඤාණෙත් නිදහස් වෙනවා, නැත්තම් නාම රූප දෙකෙම නිදහස් වෙනවා කියන්නේ මේකයි. අන්නේ තුලින් අපි බාහිරෙන් අපිට දුකක් එන්නේ නැහැ, අභ්‍යන්තරෙන් දුකක් එන්නේ නැහැ. අපි සම්පූර්ණ මේ හේතුඵල ධම දකිමින්, අනිත්‍ය දුක් අනාත්ම දකිමින්, ශුන්‍යත, අනිමිත්ත, අප්පානිත කියන මෙන්න මේ ඉහළම අවබෝධය තුල අපේ හිත තියාගන්න. ඉතින් මෙන්න මේ කසා දැනගෙන මේ යථාර්ථය අපේ ජීවිතයට අඛණ්ඩව පවත්වා ගන්න මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එකwidehatකින් මේ අපේ අහල සුතමේ ඥාන විදියට මේ කොළුවේ තියෙනට ඕන. මෙන්න මේකයි ඇත්තටම අපේ ජීවිතේ වෙන්නේ කියලා. ඒක තමයි විෂන් එක. විෂන් ඉස් ෆස්ට් දෙන් මිෂන්. මිෂන් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා මෙන්න මේක තමයි අපි නිතරම පවත්වා ගන්න ඕන දේ. පන්සලට ආපු වෙලාව විතරක් නෙවෙයි ආරස්ඨික මාර්ගය රකින්නේ. පොහෙට විතරක් නෙවෙයි ආරස්ඨික මාර්ගය රකින්නේ. අපි කොමන වැඩේ කරත්, අපි ගමනක් ගියත්, රැකියාවක් කළත් හැම වෙලාවෙම මේ ආරස්ඨික මාර්ගය තුරම අපි ඉන්නට ඕන. ඔබ දන්නවා කෝච්චිය. කෝච්චිය වේගෙන් යන රේල් පීලි දෙක උඩ. හැබැයි කෝච්චිය නවත්තලා තිබ්බත් නවත්තලා තියෙන රේල් පීලි දෙක උඩ. නවත්තලා තියෙන වෙලාවදී නිකම් පාරේ නවත්තන්නේ. අන්නේ වගේ තමයි අපි පොයට සිල්ගත්තු වෙලාවෙත් රකින්න ආරසංග මාර්ගය. අපි ගෙදර කෑමට ගු වෙනකොටත් ඒ වෙලාවෙත් ආරසංග මාර්ගය තුලයි ඉන්නට ඕන. සම්මා වාචා හොඳ වචන කතා කරනවා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම මේ හැම අංගයක්ම අපි ගෙදර හිටියත්, රැකියාවක් කළත්, නිදාගත්තත්, දරුවෙකුට බැන්නත් ඒක කරන්නේ ආරසංග මාර්ගයෙන්ද කියලා. අන්න එහෙම වුණොත් තමයි ඇත්තටම දිනෙන් දින අපේ මේ ගමන් මඟ ආධ්‍යාත්මික ගමන් මඟ බවටපත් වෙලා දිනෙන් දින අපට දුක නිදාසනට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සත්පුරුෂ පින්නතුන් නිතර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් දාන ආදී පින්දහම් කරමින් දහමට ලැබිව වාසය කර නැත්තම් ඉතින් ඔබ හැම දිනාටම මේ ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් ආ උතුම් පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන සිරිල් කරුණාසේන මහත්මා මේ විහාරස්ථානයේ ආරම්භ කිරීමේ පටන් සුවිශාල සේවයක් කරපු මහත්මෙක්. ඉතින් එතුමන්ලගේ අනුග්‍රහය නිසා තමයි අද මේ පන්සල මේ මට්ටමට දින වෙලා තියෙන්නේ. ඒ අය හැමදාම අපි විහාරස්ථානයේ අය සිහිපත් කරනවා. ඒ වගේම සිරි රණසිංහ මහත්මා, ඒ වගේම මීට මාස කිහිපයක් කලින් මියගිය වීර සූරි හිගොඩ මහත්මා ඇතුළු ඒ මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් සුවපත් වේවා. මේ පින සුවපත් වේ හැකි යම් තාක් ඥාති මිත්‍රාදීන් සත්වයන් විශ්සේ කොතන කොවෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මේගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයත් බොහෝ කලක් රැකදෙත්වාගෙන පැතුමෙන්, ඒ වගේම විශේෂයෙන් අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන SK මුදලිගේ දයාබර පියතුමාට දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාද සැලසේවා. මේ පිනතුණුගේ පවුල්වල ඥාති මිත්‍රාදී දරුවන් හැම දෙනාටම මේ උතුම් පින්කමේ ආනිසංස අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වාගෙන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. හොඳයි, පින්තුන අද දින සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම ලස්සනට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ශ්‍රද්ධාව තව තවත් දිනු කරගන්න රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයානි සංසෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිත්‍යං බන්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච. අතෝ නිබ්බාන සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතු.